බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි. සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. සතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත. ගෞරවනීය මහා සංඝරත්න අවසරයි. සදහවත් වස්නවන්ත පින්තුනි, ආචාර්ය ආනන්ද සිරිවර්ණ මහත්මයා මාත්‍යදුව සිදු කරන ධර්මයේ පින්කම අද දිනත් මේ 2024 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ 17 වෙනිදා මේ විදිහට පවත්වන්නේ. ගත වූ වසර 4 කාලයක් අඛණ්ඩව මේ පින්කම ඉතාම මැනවින් සිය දෑතින්ම සිදු කළා. ඉතින් ඒ ගැන හිතනකොට තමයි ලොකු සතුටක්, නිර්ආංශ සෝයක් හිතා ගන්න පුළුවන්. මියගිය ආචාර්ය දේහිනී සිනවත්න නෝනා මහත්ම වෙනුවෙන් සිදු කරන්න පුළුවන් ඥාතික යුතුකමයි මේ උතුම් දානමය පින්කමක් ඉදිරියට නොකඩවා සිදු කරගෙන ආවේ. ඒ සඳහා අදත් ඉතාම ශ්‍රද්ධාවෙන් සෝදානම් කරපු දානීය අග්‍රභාගයේ තුන්ලොව සදහම් සිසිලේ නැහැවුවා වූ අප ශාස්ත්‍රෝගෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව, මහා ප්‍රඥාවාදී ඒ උතුම් සම්බුදු ගුණයට කරන පූජෝපහාරයක් සේ කියලා හිතලා සනකලා අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුදු පූජා පවත්වමු. එසේ සම්බුදු පූජා පැවැත්වීමෙන් ජනිත කරගන්නා වූ මේ උතුම් පුණ්‍ය ඵලය, කුසල ඵලය දෙවිනේ මහත්මිය ඇතුළු ආනන්ද මහත්මයා නමින් මියගිය දෙමෝපියන් සහෝදරයන් ඇතුළු යම්හක් අයකින් අපේක්ෂාවකින් සිටිත් නම් ඒ සියලු දෙනාට මේ උතුම් බුද්ධ පූජා පින අනුමෝදන් වෙත්වා. මේ පින සුවපත්තිය යම් තා සත්‍යයන් විසය පතන හෝ වෙත්නම් ඒ සියලු දෙනාට මේ පින දැක සුවපත්ත්වා කියන පැතුමින් අපි කරුණාකර ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දංස ඉතිතිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යා ශරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බුද්ධානේ සුපතිට්ඨං සාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා ඝන සාරං පදින්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධ සම්භාර යොන්තේ දූපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං පූජාභාජන මුන්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනින්දං සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන පුඤ්ඤේන නීතේන ච හෝතු මොක්ඛං පුප්පං නිලායාති යථායිදං මේ කායෝ තථායාති විනාශභාවං අධිවාසේතුනෝ භන්ති ආනියං නුපනාමිතං අනුකම්පන්නුපාදාය පටිගන්හාතු මුන්තම අධිවාසේතුනෝ භන්ති භෝජනන්නුපනාමිතං අනුකම්පන්නුපාදාය පටිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පන්තියං සාදෝ සාදෝ සාදෝ ගෞරවනීය මහ සංඝ රත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි සෝදානම් කරපු දානය මහා සංඝරත්නය වෙනුවෙන් පූජා කරන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් ඔබ දන්නවා ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අප යම පූජා කරනකොට මේ සම්බුද්ධ ශාසනය පුරාම වැඩ සිටිය ස්වාමීන් වහන්සේලා අප අදවතින්ම සිහිපත් කරනවා. ගෞතම සම්බුද්ධ ශාසනයට මහත් වූ උපකාරයක් කළා වූ මේ ශාසනය තුළ සීලාදී ප්‍රතිපත්ති සම්පූර්ණ කළ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ වචනය සියවස් 25ක් තිස්සේ රැකගෙනනට සිය ජීවිතය කැප කළ ඒ උතුම් මහා සංඝරත්නය වෙනුවෙන් අපේ මේ දානීය පූජා කරන්නේ කියන හැඟීම ඇති කරගන්න. ඒ ස්වාමීන් වහන්සේලා සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න කියන ආර්ය සංඝික මාර්ගයේ මැනවින් පිළිපන්න උත්තමයන් වහන්සේලා. උන්වහන්සේලා දොරයිදලුණන් ගෙනත් දෙන දෙයක් පිළිගන්නට සුදුසුත්තමයන් වහන්සේලා. ආගන්තුකයන් වෙනුවෙන් සෝදානම් කළා වූ ප්‍රණීත ආහාර පාන පිළිගන්වන්න සුදුසුත්තමයන් වහන්සේලා වුණා. දෑත වැඳලා නමස්කාර කරන්න සුදුසු. කම්පන අදහගෙන යමක් පෝජා කරන්නට සුදුසු උත්තමයන් වෙච්ච ඒ ශ්‍රාවක සංඝරත්නය ලෝකයාගේ අනුත්තර පින්කෙට විදියට සලකනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා ගැන සිහි කරන මොහොතක්, අපේ හිතන කුසල් වැඩෙන මොහොතක්, ඒ ස්වාමීන් වහන්සේලා දැකීම සම්මානන්ත දර්ශනන් කියපු විදියට අපට මංගල කාරණයක් වෙනවා. ඒ ස්වාමීන් වහන්සේලා දානයක් පූජා කිරීම දානංච ධම්මචර්යාවට කියපු විදියට ඒක මංගල කාරණයක් වෙනවා. උන්වහන්සේලාගෙන් ධර්ම ශ්‍රවණය කිරීම කාලේන ධම්ම ශ්‍රවණං කාලේන ධම්ම සාකච්ඡා කියපු විදියට සුදුසු කාලේ බණ ඇසීමත් ධර්ම සාකච්ඡා කිරීමත් මංගල කාරණයක් වෙනවා. අන්නේ ස්වාමීන් වහන්සේලා මෙසුරු කළා අප ධර්ම ශ්‍රවණය කරලා ආර්ය සත්‍ය දැනගන්නවා නම් ආර්ය සත්‍යහන දර්ශනන් කියපු විදියට චතුරාර්ය සත්‍ය උන්වහන්සේලා වෙතින් අසහා දැනගැනීමත් මංගල කාරණයක් වෙනවා. ඒ ධර්ම අනුගමනය කරලා නිබ්බාන සත්‍ය කිරියාට කියපු විදියට නිවන සාක්ෂාත් කරගැනීමත් මංගල කාරණයක් වෙනවා. අන්නේ උතුම් මංගල කාරණේ සාක්ෂාත් කරගෙන පුට්ටස් රෝග ධම්මේ චිත්තං යස්සන සම්පතේ අශෝකං විරජං හේමං ආදි වශයෙන් සඳහන් කරපු විදියට මේ කම්පාවන ලෝකයේ තුළ අටලෝ දහමෙන් කම්පාවක නොවන විදිහේ සිතක් ඇති කර ගැනීම මංගල කාරණයක් වෙනවා. ඉතින් අප ඉමම් දෙක්ඛං වික්ඛු සංඝස්ස දේම කියලා යමක් පූජා කිරීමෙන් අපේ හිත පිරිසුදු වෙලා කල්‍යාණ මිත්‍ර සම්පත්තිය තුළින් ධර්ම ශ්‍රවණය ඔස්සේ ධර්මාවබෝධය කරා ගිහිල්ලා සකල විද දුක් සමුදය නිදහසනට අපිට මේ පූජා කරන දාන උපකාරයක් වෙනවා. ඉතින් ඒ ගැන හිතනකොට හිතේ ලොකු සතුටක් ඇති කරගන්නට පුළුවන්. ආනන්ද මහත්මයා විශේෂයෙන්ම ගත වෙච්ච වසර හතර පුරා අප්‍රමාණ පින්දහම් කළා. ඒ වගේම මෙරට ආපු දවස් ඉඳලාම නොයෙක් විදිහේ පින්කම් සිදු කරගත්තා. විශේෂයෙන්ම අපේ විහාරස්ථානය ඇතුළු කරගෙන ස්වාමීන් වහන්සේලාගේ සුඛ විහරණය සඳහා අප්‍රමාදීව අප්‍රමාණව පින්කම් සිදු කරගත්තා. ඒ වගේම ශාසනික දියුණුව සඳහා විහාරස්ථානයේ දියුණුව අපේක්ෂාවෙන් විවිධ ආකාරයෙන් පරිත්‍යාගයන් සිදු කළා. අන්නේ සියලුම දේ ගැන හිතනකොට තමයි ලොකු සතුටක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආරෝග්‍ය පරමාලාභ සන්තුෂ්ටි පරමන්දනං විස්වාස පරමාඥාති නිබ්බාන පරමං සුඛං කියලා. ආරෝග්‍ය පරමාලාභ නිරෝගීකම උදේ කායික නිරෝගීකම විතරක් නෙවෙයි කැලෙස් වලින් හිත පිරිසුදු කර ගැනීමෙන් ඇති කර ගන්නා වූ මානසික නිරෝගීතාවයේ උතුම් ලැබීම විදියට දක්වනවා. සන්තුෂ්ටි පරමන්දනං සතුට උතුම්ම ධනෙ විදියට දක්වනවා. සාමාන්‍ය සතුට නෙවෙයි යථාලාභ සන්තුෂ්ටිය. නැත්නම් කැලෙසුන්ගෙන් හිත පිරිසුදු කිරීමේ ලබන සුවය, එමත් නැත්නම් තමන්ට ලද දෙයින් සතුට වෙන පුළුවන් ස්වභාවය තමන්ට ලොකු ධනයක් කියලා. ඒ වගේම තමන්ට විශ්වාසන්ත ඥාති නිදීම විශ්වාස පරමාඥාති විශ්වාසන්ත භාය උතුම් ඥාතිත්වයේ විදිහට දේශනා කළා. ඔබට එන මේ ස්වාමීන් වහන්සේලා උතුම් ඥාතිවරුන් විදිහට සලකන්න පුළුවන්. අනේ ස්වාමීන් වහන්සේ වෙතින් ධර්ම ශ්‍රවණය කරන්න පස්සේ අපේ සතර සතිපට්ඨානය පුහුණු කරවතින් අනේ සතර සතිපට්ඨානයම අපේ ජීවිතයට උතුම්ම මිත්‍රේ බවට පත් වෙනවා. අනේ ධම්මං ගමන් කරලා අපට නිබ්බාන පරමං සුඛං කියන විදිහට උතුම් නිවන් සුවය සාක්ෂාත් කරගන්නට අවස්ථාව තියෙනවා. මෙන්න මේ සඳහා මඟ සම්පූර්ණයෙන්ම සතුට පදනම් කරගෙන යන ගමනක් විදිහටයි ධර්මයේ සඳහන් කරන්නේ. අන්නේ සතුට අති සුඛයේ විදිහට තමන් ධර්මික වරම යමක් උපයා ගත්තොත් අන්නේ දැහැමි බව ගැන විතර සතුටට පත් වෙන පුළුවන්. භෝග සුඛ ඒ තමා ගහනම ලබා ගන්නා වූ ධනය ගැන හිතනකොට ඒක පරිභෝග කරනකොට පරිභෝග කිරීමන සුවයක් ඇති වෙනවා. තමා දැයතේ මහසීගේ කාරියම්බ කරා කියලා. අනන සුඛයේ කියන විදිහට ලෝකෙට ණය නැතුව ජීවත් වෙනවා නම් ඒක මංගල කාරණයක් විදිහට දේශනා කළා. අනවජ්‍ය සුඛ කියන විදිහට තමන්ගේ ජීවිතයේ නිවැරදි බව ගැන හිතනකොට අන්න ඒකත් තමයි සතුටක් කියලා. මෙන්න මේ සියලුම දේවල් වලින් ලැබෙන සතුට අප තමන් දිනු කරගෙන තමන් කළා වූ දානමය පින්කම් ගැන හිතනකොට සතුටපත් වෙන පුළුවන්. සිල්වත් ජීවිතය ගැන හිතනකොට සතුටපත් වෙන පුළුවන්. ඒ වගේම විශේෂයෙන් ධර්මයේ ඉගෙන ගැනීම වන සතිපට්ඨානය පුහුණු කරනකොට ධම්මවිචය, විරිය, පීති ආදී කරුණවලදී ප්‍රීතිය දිනු කරගන්න පුළුවන්. ඒ තුනෙන් පස්සහතිය දිනු කළා. ඉතින් සමාධිය ඇති කරගෙන ඒ සමාධිමත් වෙච්ච සිතින් ලෝකයේ දෙස බලන විට අපට ලෝකේ ගැන උපේක්ෂාවක් මැදහත් බවක් ඇති වෙනවා. අනේ උපේක්ෂාව මංගල කාරණයක් වශයෙන් දක්වනවා. ඒ උපේක්ෂාව බොජ්ජං ධර්මයක් විදිහට දක්වනවා. ඉතින් අපේ දෑතින් සාමෙන් වහන්සේට දානය පූජා කිරීම ඔස්සේ සීලාදී භාවනා ඔස්සේ අපේ නිවන ජීවිතයක් ගත කරලා සතිපට්ඨානය පුහුණු කරලා අවසානයේ අපි එන්නේ හිතේ සතුට ඔස්සේ සමාධිමත් සිතින් ලෝකයේ දැසමෝණයෙන් බලලා උපේක්ෂා සහගත මනස මැදහත් සිතක් ඇති කර ගැනීම දක්වා වූ මේ ආධ්‍යාත්මික ගමන මගේ අපි පියවරෙන් පියවර ඉදිරියට සාතබනට ඕන. ඉතින් ආනන්ද මහත්මයා බොහොම උනන්දුවෙන් තමන්ගේ ජීවිතයේ බොහෝ කාලයක් දහන වෙනුවෙන් කැප කරපු කෙනෙක්. ඉතින් ඒ ගැන හිතනකොට බොහෝ සතුටක් ඇති කර ගන්න පුළුවන්. ඒ සිද්ධ කරගෙන පින්කම් මාලාදී අද දිනත් මේ උතුම් දානමේ පින්කම් සිදු කරන අවස්ථාව ඔබේ දෑතින් සෝදානම් කරව මේ දානය ස්වාමීන් වහන්සේලා උදෙසා පිරිකර සහිතව පූජා කරමු. පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනක වන්නාව මේ උතුම් කුසලයේ හේතුවෙන් මියගිය දේහිනේ සෙනෙවිරත්න මහත්මියතුළු තමන් නමින් මියගිය දෙමව්පියාදී ඥාතීන් ඇතුළු පින්බලාපොරොත්තුන සියලු දෙනා මේ පිර දැක සෝපත්ත්වා සුගතිගාමිත්වා අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගිය ඥාතීන් සිහිපත් කරලා මේ දානීය මහා සංඝරත්නයෙන් පූජා කරමු. ගාථාව කියලා ඉමං වික්ඛං සපරිකාරං බිකෝ සංඝස්සදේම ඉමං වික්ඛං සපරිකාරං බිකෝ සංඝස්සදේම ඉමං වික්ඛං සපරිකාරං බිකෝ සංඝස්සදේම ඉච්ඡිතං පච්චතන්තු ඉහං කිප්පමේව සමිජ්ජතු සම්මේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසී යතා ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේවච අතෝ නිම්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතු. හොඳයි, මේ රැස් කරගත් සියලු පින් දෙහි නොනැතුරු සියලු ඥාතිවරු මේ පින දැක සෝපත්ත්වාගෙන ප්‍රතිමෙන් අපි ගාථාව කියලා ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස්කරගත් මේ සියලු පින් දෙවියනුත් අනුමෝදන්ව ආනන්ද මහත්මයා සිදු කරන වෘත්තීය කටයුතු සියලු දැහැමි කටයුතු දිනෙන් දින සඵල කරගන්නට සාර්ථක කරගන්නට දෙවියන්ගේ රැකවරණේ ආශිර්වාදයක් සැලසේවා කියන ප්‍රතිමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. එත්තාවතාචරම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්නියා. එත්තාවතාචරම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්නියා. එත්තාවතාචරම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්නියා. හොඳයි, ආනන්ද මහත්මයා බොහොමත්ම සතුටට පත් ගන්න ගතවුණු මාස 47ක්ම නේද පින්කම් එක දිගටම සිදු කළා. ඉතින් තමන්ගේ දෑතින් බොහෝ දිගු කලක් මේ සිදු කළා වූ පින්කම තමන්ගේ මතකයේ සදානුස්මරණීය පින්කමක් වඩපත් වෙනවා. ඉතින් ඒ සියලු පිය කමලානි සංසයෙන් ඔබ අප හැම දෙනාටම මෙලොව සැප නිරුක් නිරෝගී සම්පන්නිය කියන ජීවනයේ සැලසේවා සසර ජීවිත සුවපත් ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සම්මේතියෝ විවංජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායු සුඛේ දීඝායුකෝ භව භවතු සම්ද මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොන්ති භවන්තු භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොන්ති භවන්තු භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොන්ති භවන්තු අභිවාදන සීලෙස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්තිමේව අතෝ නිබ්බාන සම්පන්තිය